අපිට ගම්වල ආර්ථිකය දියුණු කරන්න ඕනේ. ඒ නිසා ගමට රටක් කියන අලුත් වැඩසටහනක් ගේනවා. මේ ගම්මාන ඔක්කොම අරගෙන පොකුරු ගම්මාන 2500ක් ඇති කරනවා. මේ පොකුරු ගම්මාන වල ආර්ථිකයේ වීගෝ යන තේමාව දීවර කර්මාන්ත දියුණු කරන්න අපි වැඩසටහන් ක්‍රියාත්මක කරන එක ගමෙන් අපිට කියන්න ඕනේ. දවස් 100 වැඩසටහන ජනතාව වෙනුවෙන් කරපු වැඩසටහන. විශේෂයෙන්ම මේ රටේ කුඩා තේවතු හිමියන්ට අපි සහන ආධාර දුන්නු. ඉරානයේ, අරාබියාවේ, රුසියා, යුක්‍රේන් වෙළඳ පොළව කඩාවැටුන නිසා අපි මුදල් දුන්නා. එන සැප්තැම්බර් මාස වෙනකන් අපි මුදල් වෙන් කළා තියෙනවා මේ කුඩා වතු හිමියන්. එක්කම ඇමරිකාවට කතා කරලා අපිට දැන් ගිය සිකුරාදා දැනුම් දුන්නා ඉරානයේ එක්ක බැංකු වලට ගනුදෙනු කරන්න ඊළඟ සති 3-4දී අවස්ථාව ලැබෙනවා. එතනදී අපේ තේ වෙළඳ පොළේ තේ මිල වැඩි වෙයි. ඒ සැප්තැම්බර් මාසේ අපි දිය යුතු සහන ආධාර කුමක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්.